අපි දැක්කහම මාධ්‍ය වලින් පළවෙච්ච ඡායාරූප ඒක බංකරයක්ද මාලිගාවක්ද කියන ප්‍රශ්නේ අපිටත් ඇති වෙලා තියෙනවා. බංකරයක් කිව්වම ඉතින් අපිට මතක් වෙන්නේ අර අපේ සෙබළු හමුදා සෙබළු බොහොම දුකසේ ඉන්න කුඩා කුටියක් තමයි බංකරයක් කිව්වම මතක් වෙන්නේ. ඉතින් මේකේ ඡායාරූප දැක්කහම බංකරයක්ද මාලිගාවක්ද කියන ප්‍රශ්නේ අපිටත් ඇති වුණා. එතුමා ආරක්ෂාව ගැන කල්පනා කරලා ඒක ඒ තීරණේ ගන්න නැති. දේශපාලන වාසියක් සඳහා හේලි කරපු එකක් කියලා මම නම් දකින්නේ නැහැ මේක. ඉතින් එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් එතුමා අනුගමනය කරපු ක්‍රියාපිළිවෙත තමයි ඒ කාලේ තියෙන්නේ. දැන් වුණත් එතුමාට හිතෙනවා ඉතින් එහෙම බංකරයක් තියෙනවා නම් හොඳයි කියලා දැන් ඉන්නේ නැගිනුත් පරිස්සම් වෙන්නේ.